සනසනු මැන දුවනි දුවනි දුවනි සුරතල් ඉනැහෙනු මැන දුවනි ඉනැහි ඉනැහි හදවත් සනසනු මැන දුවනි මගේ elpet ad palui nihadai andurai etti magi elpet ad palui nihadai andurai etti kavajava preuyevage kimadana Mattenopini, ad hekili. සිනහා රතුද තුලේ මට නොපෙනි හද හැකිලේ මද සිනහා රතුද තුලේ මට නොපෙනි හද හැකිලේ සඳලි තරු විරයයි හිරුයි මගේ වේලුවේ මමයි ඔබයි අපේ සිතයි සදා වෙල්ලුවේ මද සිනහා රතුද තුලේ මට නොපෙනි හද හැකිලේ මද සිනහා රතුද තුලේ මට නොපෙනි හද හැකිලේ අරුවැල් ඉතින් තනි වී සිටින් සිටියා බලා සඳේ කියා සඳ එක් දිනක් තරුහා දිදි විමසා බලා අඳුරේරනි අරුවැල් ඉතින් තනි වී සිටින් සිටියා බලා සඳේ කියා සඳ එක් දිනක් තරුහා දිදි අතරේ මතු සසරේ සිතලං වේවා නොසලී හමු වේවා ඈත ඈත නොව බලා යමු පියාසලා සඳ එක් දිනක් තරුහා විදි විමසා බලා අඳුරේ රැඳි තරුවැල් ඉතින් තනි වී සිටින් සිටියා බලා එන්නේ කවදාද සිත විමසන්නේ මග බලමින් ඉන්නේ ඈත ඈත නොවලා යමු පියාසලා සඳ එක් දිනක් තරුහා විදි විමසා බලා අඳුරේ රැඳි තරුවැල් ඉතින් තනි වී සිටින් සිටියා බලා සඳේ කියා සඳේ කුඹින තරුහා විදි විමසා බලා අඳුරේ රැඳි තරුවැල් ඉතින් තනි වී සිටින් සිටියා බලා සඳේ කියා මල් සිනහා මෙත් අතරේ කඳුලැල් තිබුණා සීමා වූ රහසක් තිබුණා අප දෙදෙනා පමණක් දන්නා ඔබ ඒ ලොව අගරජිනි ආදරයක පිපි මල් සිනහා මෙත් අතරේ කඳුලැල් තිබුණා සීමා වූ රහසක් තිබුණා අප දෙදෙනා පමණක් දන්නා ඒ ලොව අග රජිනි මතකය මා සතු ඈත නොවේ මතකය අපගේ සීන ලොවේ නොසැලී නුදිනි අද වෙනතුරු පවතී සමා වෙන්න ඇත්නම් වරදක් වෙලා මාගේ හන්සි ආදරයක පිපි මල් සිනහා මෙත් අතරේ කඳුලැල් තිබුණා සීමා වූ රහසක් තිබුණා අපදි දෙනා පමණක් දන්නා ඔබේ ලොව අගරජිනි ආදරයක පිපිමල් සිනහා මෙත් අතරේ කඳුලැල් තිබුණා සීමා වූ රහසක් තිබුණා අප දෙදෙනා පමණක් දන්නා ඔබේ ලොව අගරජිනි ආදරයක පිපිමල් සිනහා මෙතින් අතරේ කඳුලැල් තිබුණා සීමා වූ රහසක් තිබුණා අප දෙදෙනා පමණක් දන්නා ඔබේ ලොව අගරජිනි වේදිකාව මත ගීතිකා සංගීතකාරයන් එන්නලා විලීමා තනියේ ගැලීමා ගයමි මෙසේ කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ මගේ ජීවිතේ ඔබ නිසා ඇත බින්දි කවදක් ඔබයි ආදරේ මට ලන්වි මාගේ සිතේ සැනසුමක් ඇති වේනම් ඒ ඔබ ගැනයි ආදරේ සැක නැගෙන මගේ බැල්පතේ මා අඳුරේ විලීමා තනියේ ගැලීමා ගයමි මෙසේ කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ ඔබගේ කතා රස කතා අද වාගේ සිහිවේලයි සැනසුමයි එය මාගේ සැමදා විසේ සිත සිතා මම ඉන්නම් ලැබුණොත් වාසනාත ගන්නම් මගේ පැල්පතේමා අඳුරේ විලීමා තනියේ ගැලීමා ගයමි මෙසේ කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ ආදරේ නිදි පාට පාටින් හැදුළු ලෝකයේ දුටුවා සැබෑ ජීවිතේ මල් දුටුව පමණින් වසන්තේ නොයේ කියා දුන්නේ ඇයගේ සිනා නින්නේ සයුරු නින්නේ හැදෙනා සැඳවලා වාගේ ඇසිල්ලේ දසුනේ මා ළඟින් සිටියා මතකයි මා ಮಾದಲ್ಲಿನ ಸಿತಾಗನ್ನ ಬೇರೆ ತರಮ್ಮ

na name lakma vasar suwa moratu api gama putanat mul tane rakagat daskama maubima agayena ekai moratu kama moratu me nomekena name lakma vasar suwa moratu api gama putanat mul tane rakagat daskama maubima agayena ekai moratu kama ganadama lakivaranda masun marana uru sayurata kanda ee baduganadama lakivaranda masun marana uru sayurata kanda aadara honda hita samavitaranda moratuwa gajabe ada jaya kodi banda moratuwa nee nomekena nama lakmava sarasuwa moratuwa api gama potanat mul tane rakagat daskama maubima agayena ekai moratu kama potana unat api ekamutu wanni moratu gami siri nitarama pavasanni potana unat api ekamutu wanni moratu gami siri nitarama pavasanni perata tagu paya nata aapasu ganni api moratuwe upanni moratuwa nee nomekena nama lakmava sarasuwa moratuwa api gama potanat mul tane rakagat daskama maubima agayena ekai moratu kama moratuwa nee nomekena nama lakmava sarasuwa moratuwa api gama potanat mul tane rakagat daskama maubima agayena ekai moratu kama.